හතර වන පරිච්ඡේදය. සාදු සාදු නමදිමු සදහම්. ඉතින් කුණාල රජතුමා සාදුකාර මැද්දේ තමන්ගේ ධර්ම දේශනාව පටන් ගත්තා. කලින් සඳහන් කළා වගේම ධර්ම දේශනාවට මාතෘකාව වුණේ ස්ත්‍රී පාර්ශවයේ නුගුණයි. කුණාල බෝධිසත්වයන්ට ඒ ජීවිතයේදී ජාති ස්මරණ ඥානය පහළ වී තිබුණා. ඉතින් උන්වහන්සේ තමන් ඉස්සර ජීවිතවල දැකපු ස්ත්‍රීගේ දෝෂ පූර්ණ මුඛ කියන පුස්ස කෝකිල රජුරුවන්ට කියන්න පටන් ගත්තා. පින්වත් යහළු පූර්ණ මුඛ, බොහෝ ඉස්සර කාලේ මේ දඹදිවම පියවරුන් දෙදෙනෙක් ඇති, ස්වාමි පුරුෂයන් පස් දෙනෙක් ඇති කන්හා කියලා රාජකුමාරිකාවක් ඉපදුනා. යහළු පූර්ණ මුඛ, මම දැන් කියලා දෙන්න හදන්නේ අන්න ඒ කුමාරිකාවගේ විස්තරයයි. බොහෝම ඉස්සර කාලේ කසී රටේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් වාසය කළා. ඉතින් මේ රජතුමා විශාල සේනාවක් අරගෙන ගිහිල්ලා කොසල් රටේ හිටපු කොසල් රජතුමාව මරණයට පත් කරලා ඒ රජතුමාගේ රාජ්‍යය අල්ලා ගත්තා. ඒ වගේම කොසල් රජුරුවන්ගේ අග්‍ර මහේෂිකාව තමන්ගේ අගබිසව බවට පත් කරගත්තා. ඒ දේවිය බ්‍රහ්මදත්ත රජතුමාට දාව දියණි කෙනෙක් බිහි කළා. බ්‍රහ්මදත්ත රජතුමාට කලින් දරුවන් සිටියේ නැහැ. ඉතින් මේ දරු උපතෙන් සතුටට පත් වුණු බ්‍රහ්මදත්ත රජතුමා තමන්ගේ අගබිසවට කැමැති වරයක් ලබා ගන්න ලෙස දැනුම් දුන්නා. ඒ බිසව එම වරය ගැනීම තමන්ට සුදුසු අවස්ථාවකදී සිදු කිරීමට අවසරගෙන යකල් තැබුවා. ඒ ඉපදුණු කුමාරිකාවට ක්‍රිෂ්ණා යන නම තැබුවා. ඉතින් මේ ක්‍රිෂ්ණා කුමාරිකාව ක්‍රමයෙන් වැඩිවියට පැමිණුණා. එක් දිනක් අගබිසවුන් වහන්සේ තමන්ගේ ක්‍රිෂ්ණා දියණිය තමන් වෙත කැඳවා මෙහෙම කිව්වා. "දුවේ, ඔයා පුංචි කාලේ ඔයාගේ පියා ඔයා වෙනුවෙන් කැමති වරයක් ගන්න කියලා මට කිව්වා. දැන් ඔයාට කැමති වරයක් ලබා ගන්න." ලැජ්ජ නැතිකමේ තරමක්. ඊට පස්සේ ඒ ක්‍රිෂ්ණා කුමාරිකාව තමන් ලබාගත යුත්තේ කුමන වරේද කියා කල්පනා කරන්නට වුණා. ඇය දැන් රාජකුමාරිකාවක් නිසා කිසි දෙයක අඩුවක් ඇයට තිබුණේ නැහැ. නමුත් ඇය ඉතාමත් රාගාධික තැනැත්තියක්. ඒ නිසා ඇය තමන්ගේ ලැජ්ජාබයි නැති කරගෙන මෙහෙම කල්පනා කරා. "මට ස්වාමි පුරුෂයෙක් හැර වෙන කිසි දෙයකින් අඩුවක් නැහැ. ඒ නිසා මම මගේ වරය හැටියට ස්වාමි පුරුෂයෙක්ව ඉල්ලන්නට ඕනේ." එහෙම හිතපු ඇය ඒ බව තමන්ගේ මෑණියන්ට කිව්වා. අගබිසවත් ඒ කරුණ තමන්ගේ ස්වාමි පුරුෂයා වූ බ්‍රහ්මදත්ත රජතුමාට සලකලා. බ්‍රහ්මදත්ත රජතුමාත් "එහෙනම් කැමති පුරුෂයෙක් තෝරාගන්න" කියා නුවර පුරා අනබෙර යවා පුරුෂයන් රැස් කරවුවා. ක්‍රිෂ්ණා කුමාරිකාවත් කැමති පුරුෂයෙක්ව තෝරා ගැනීම පිණිස මල් මාලාවන්ද රැගෙන ස්වර්ණාභරණයෙන් සැරසී උතුරු සිරිමැදුරු කවුළුව අසල සිට බලාගෙන සිටියා. රැස්වලා හිටපු හැම පුරුෂයෙක් දිහාම බැලුවත් ඇයගේ හිතට හරියන කෙනෙක් ඒ පුරුෂයන් අතර හිටියේ නැහැ. ඒ නිසා ඇය අපේක්ෂා භංගත්වයෙන් යුක්ත වූ බැල්මෙන් යුතුව බලාගෙන සිටියා. ඒ දවසේම පාණ්ඩව රජ ගෝත්‍රයේ අර්ජුන, නකුල, භීමසේන, යුධිෂ්ඨිර සහදේව කියන රාජකුමාරවරු පස් දෙනා තක්සලා නුවර දිසාපාමුක් ආචාර්යන් වහන්සේ ඇසුරෙන් ශිල්ප ඉගෙනගෙන දොස් ගුණ දොස් පරීක්ෂා කිරීම සඳහා දඹදිව පුරා චාරිකාවේ යන අතරතුර පරණස් නුවරටත් පැමිණියා. පස් දෙනාම ඕනේ. ඉතින් මේ කුමාරවරුන්ටත් අර අනබෙරේ අසන්නට ලැබුණා. ඒ පිළිබඳ විමසා දැනගත් මේ පස් දෙනාත් ක්‍රිෂ්ණා කුමරියගේ ස්වයංවර උත්සවය පැවැත්වෙන තැනට ගියා. පාණ්ඩව ගෝත්‍රයේ මේ කුමාරවරු පස් දෙනාගේ ශරීර රත්තරන් පිළිම වගේ ඉතාමත් සුන්දරයි. ඒ කුමාරවරු පස් දෙනා දැකපු ක්‍රිෂ්ණා කුමාරිට ඒ පස් දෙනා ගැඩි මේ කුමාරවරු පස් දෙනා දැකපු ක්‍රිෂ්ණා කුමාරිට ඒ පස් දෙනා ගැනම දැඩි රාගයක් ඇති වුණා. ඊට පස්සේ තමන්ගේ මෑණියන්ට මේ විදිහට කිව්වා. මෑණියනි, අර රන් පිළිම වගේ බැබලෙන කුමාරවරු පස් දෙනාම මම කැමති. මෑණියනි, අර රන් පිළිම වගේ බැබලෙන කුමාරවරු පස් දෙනාටම මම කැමති. මට ඒ පස් දෙනාම විවාහ කරගන්න ඕනේ. එහෙම කියපු ක්‍රිෂ්ණා කුමාරිකාව ඒ කුමාරවරු පස් දෙනාටම මල් මාලා දැමුවා. රජබිසවුන් වහන්සේ මේ ගැන බ්‍රහ්මදත්ත රජතුමාට පැවසුවා. ඒ පුවතට සවන් දුන්න බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ සිතේ ඒ ගැන කැමැත්තක් නම් ඇති වුණේ නැහැ. නමුත් තමන් වරයක් ලබා දී තිබුණ නිසා රජතුමාට කිසිම දෙයක් කරගන්න නොහැකි වුණා. ඔහුට සිදු වුණේ ක්‍රිෂ්ණා කුමරියගේ අදහසට ඉඩ දෙන්න පමණයි. අහෝ මෙවැනි ජීවිත! ඉතින් රජතුමා ඒ කුමාරවරුන් කවරකුගේ පුතුන්දැයි කියා විමසා සිටියා. ඔවුන් පාණ්ඩව රාජ කුමාරවරුන් බව දැනගත් බ්‍රහ්මදත්ත රජතුමා තමන්ගේ සිතේ ඇතිවුණු නොසතුට නැති කරගෙන සතුටට පත් වුණා. ඒ කුමාරවරුන්ට මහත් වූ සත්කාර සම්මාන කරලා රාජ කුමාරවරුන් පස් දෙනාට ක්‍රිෂ්ණා කුමරියව සරණ පාවා දුන්නා. ඒ කුමාරිකාවත් තමන්ගේ සත්මහල් ප්‍රාසාදයේ ඒ කුමාරවරුන් පස් දෙනා සමග කාම සේවනයේ යෙදෙමින් වාසය කරන්නට වුණා. ඒ දවස්වල එම සත්මහල් ප්‍රාසාදයේ ප්‍රධාන දොරටුව අසල විහිළු මුහුණක් ඇති අත්පා කොරු වූ පපුයේ මුහුණ තිබෙන්නක් සේ පෙනෙන එක්තරා විරූපී කුදු මිනිසෙක් සිටියා. මේ කොර මිනිසා දුටු සැනින් ක්‍රිෂ්ණාවන්ගේ සිතේ ඔහු ගැනත් ඉතා දැඩි රාගයක් හටගත්තා. ඉතින් රාජ කුමාරවරුන් පස් දෙනා ප්‍රාසාදයෙන් පිටතට ගිය අවස්ථාවක තමන්ගේ රාගය ඉවසාගත නොහැකි වී මේ කොර මිනිසා සමග අනාචාරයේ හැසිරුණා. ඉන්පසු ඔහුට මෙසේ කීවා. කපටි රජින, මම ඔයාට තරම් වෙන කාටවත් ආදරේ නෑ. මේ රාජ කුමාරවරුන් පස් දෙනා මරලා උන්ගේ බෙල්ලෙන් ගලන ලේ වලින් ඔයාගේ සිරිපතුල් හෝදන්නට මම කැමතියි. මේ ආදී වශයෙන් ඒ කොර මිනිසයාට චාටුබස් කියන්න පටන් ගත් ක්‍රිෂ්ණා කුමාර මේ ආදී වශයෙන් ඒ කොර මිනිසයාට චාටුබස් කියන්න පටන් ගත් ක්‍රිෂ්ණා රාජ කුමාරවරු අතරින් වැඩිමහලු කෙනා සමග එක් වූ විට ඔහුගේ සිත ගන්නට මෙසේ කියනවා. ස්වාමීනි, මේ අනිත් කුමාරවරුන්ට වඩා මම ගොඩාක්ම ආදරේ ඔබ වහන්සේටයි. ඔබ වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතේ උනත් පරිත්‍යාග කරන්න මට පුළුවන්. මගේ පිය රජතුමා කලුරිය කළාම මම මේ රාජ්‍ය ඔබට ලබා දෙනවා. වැඩිමහලු කුමාරයා ගාවදී මෙහෙම කියන ක්‍රිෂ්ණා අනිත් කුමාරවරුන් සමග එකතු වූ විටත් වෙන වෙනමත් ඒ විදිහටම කියනවා. ඉතින් ඒ කුමාරවරුත් මේ චාටු බස් වලට රැවටිලා මේ තැනැත්තිය මටමයි වැඩිපුර ආදරය කරන්නේ. මෑ නිසා තමයි ඉදිරියේදී මට රජ වෙන්නත් පුළුවන් වන්නේ වෙන වෙනම සිතා ඇයට වඩ වඩාත් සෙනෙහස දක්වනවා. මේ විදිහට ටික දවසක් ගත වෙනකොට මේ ක්‍රිෂ්ණා කුමාරිකාවට අසනීපයක් හැදුනා. වැඩිමහලු රජකුමාරයා ක්‍රිෂ්ණා කුමාරිකාවගේ හිස තමන්ගේ ඔඩක්කුවේ තබාගෙන සිටියා. අනෙක් කුමාරවරු සතර දෙනා ක්‍රිෂ්ණා කුමාරිගේ දෑත් දෙපා පිරිමදිමින් සිටියා. අර අතපය කොර වූ මිනිසාත් එතන පාමුල වැතිරි හිඳගෙන හිටියා. මේ අවස්ථාවේදී ක්‍රිෂ්ණා කුමාරිකාව හිස අල්වාගෙන සිටි වැඩිමහලු රාජකුමාරයාට, ස්වාමීනි, ඔබ වහන්සේ තරම් ප්‍රිය කෙනෙක් තවත් නම් මට නැහැ. ඔබ වහන්සේ මැරෙන තැන මමත් මැරෙනවා. ඉතින් මට සුවසේ ජීවත් වෙන්න පුළුවන් වුණොත් මගේ පියරජතුමාගෙන් පසුව ඔබ වහන්සේට මේ රාජ්‍ය ලබා දෙනවා යන අදහස ඒ කුමාරයාට තේරුම් යන පරිදි තමන්ගේ හිසින් සංඥාවක් කළා. ඒ විදිහට කිරීමෙන් වැඩිමහලු රාජකුමාරයාගේ සිතේ තමන් කෙරෙහි ඇති කැමැත්තක් ඇති කෙරෙව්වා. දිවෙනුත් සලකුණු කළා. ඒ විදිහටම ඒ අදහසම ඇති වෙන ආකාරයට අනිත් කුමාරවරු හතර දෙන්නාටත් අත්පා වලින් වෙන වෙනම සංඥා කළා. පාමුල සිටි කුඩාටත් ඔබ මට ඉතාම ප්‍රියයි. ඉතින් ජීවත් වුණහොත් ඔබට තමයි මම වැඩිපුරම සෙනෙහස දක්වන්නේ කියා දිවෙන් සංඥාවක් කළා. මේ හය දෙනාම කලින් වෙන වෙනම ක්‍රිෂ්ණා සමග කතාබස් කරගෙන සිටි නිසා මේ සිදුකල සංඥා තේරුම් ගත්තා. වැඩිමහලු අර්ජුන කුමාරයා දෑත් දෙපා වලින් හා දිවෙන් මේ ස්ත්‍රිය කළ විකාරය දුටුවා. දැකලා මේ ස්ත්‍රියමට සංඥාවකින් යමක් ඇඟෙව්වා නම් මේ කුඩා ඇතුළු අනිත් අයටත් ඇඟෙව්වේම එකමයි. එකත් එකටම මේ ස්ත්‍රිය මේ කුඩා එක්කත් සම්බන්ධයක් ඇති කරගෙන සිටිනවා කියලා තේරුම් ගත්තා. ඉන්පසුව තමන්ගේ බාල සහෝදරයන් සතර දෙනාට කතා කොට පිටතට කැඳවාගෙන ගියා. කැඳවාගෙන ගොස් මෙසේ ඇසුවා. ක්‍රිෂ්ණාවන් මට හිසින් කළ සංඥාව ඔබලා දැක්කාද? එසේ අයියන්ඩි, අපි දැක්කා. ඒ සංඥාවෙන් අදහස් කළේ කුමක්ද කියා දන්නවාද? නෑ, අපි දන්නේ නෑ. මෙන්න සලකුණේ තේරුම. ඉන් පසුව අර්ජුන කුමාරයා ඒ සලකුණේ තේරුම තමන්ගේ සහෝදරයන් සතර දෙනාට පැහැදිලි කොට දුන්නා. ඒ වගේම ඒ කුමාරවරුන්ගෙන් ඔවුන්ට කළ සංඥාවල තේරුමද අසා දැනගත්තා. අනතුරු කුදු මිනිසාට කළ සංඥාව දුටුවාද කියාත් කුමාරවරුන්ගෙන් අසා සිටියා. ඒ කුමාරවරුන් එම සංඥාව දැක තිබුණේ නැහැ. ඉතින් ඒ කුඩාට කළෙත් තමන්ට කළ සංඥාවම වැනි එකක්ම බව පැහැදිලි කර දුන් අර්ජුන කුමාරයා ඒ පිළිබඳව නිසක භාවයට පත්වීම පිණිස කුඩාව ගෙන්වා ඒ ගැන ප්‍රශ්න කළා. කුදු මිනිසා එය සත්‍යයක් බව හෙළි කළා. මේ විදිහට මේ රාජ කුමාරවරු පස් දෙනා ඒ ස්ත්‍රියගේ අනාචාර ක්‍රියා සියල්ල ප්‍රතික්ෂේප මේ විදිහට මේ රාජ කුමාරවරු පස් දෙනා ඒ ස්ත්‍රියගේ අනාචාර ක්‍රියා සියල්ල ප්‍රත්‍යක්ෂ ලෙසම තේරුම් ගත්තා. තේරුම් අරගෙන මේ විදිහට කල්පනා කළා. කැනහිල් බැල්ලියක් වගේ. අපි වගේ උතුම් රජ පෙළපතකට අයිති ඉතාම කඩවසම් කුමාරවරු පස් දෙනෙක් එක්කත් මේ වගේ ඇද කුද තිබෙන විහිළු ශරීරයක් තිබෙන දැලිකුණු පෙරාගත්ත කුදෙකු එක්කත් අනාචාරයේ හැසිරෙන තරම් ලැජ්ජාවක් නැති මේ ගෑණි මිනී කුණකට ඉවාල්ලන කැනහිල් බැල්ලියක් වගේ. මේ වගේ අනාචාරයේ හැසිරෙන ස්ත්‍රීන්ට මොලේ තිබෙන මොන මිනිහද ආදරය කරන්නේ? මේ විදිහට ස්ත්‍රීන්ට නින්දා කළ කුමාරවරු පස් දෙනා දැන් ඉතින් මේ ගිහි ජීවිතයේ ආදීනව අපි හොඳටම තේරුම් ගත්තා. තවදුරටත් මේ ගිහි ගෙදර ගත කරන එක කිසිම තේරුමක් නැති දෙයක් නොවේ කියා කතා බස් කරගෙන ආපසු නොබලාම හිමාල වනයේ බලා පිටත් වුණා. හිමාල වනයේට ගොස් ඍෂි ප්‍රයෝජ්‍යාවෙන් පැවිදි බිමට පත් වුණා. ඉන්පසු අප්‍රමාදීව බණ භාවනා කොට ධ්‍යාන සමාපත්තීන් උපදවාගෙන කිසි දිනක කාමයන් තුලින් ලැබිය නොහැකි උත්තරීතර සැපතක් විඳිමින් ජීවත් වී කලුරිය කොට බ්‍රහ්ම ලෝකයේ ඉපදුනා. ඉතින් ඒ අර්ජුන කුමාරයන් තමයි පසුව කුණාල රජ වී උපන්නේ. ඊළඟට කුණාල රජතුමා තමාගේ අතීත භවයකදී දුටු තවත් කාරණයක් පුස්ස කෝකිලයන්ට කියන්ට වුණා. බොහෝම ඉස්සර කාලේ දඹදිව බරණැස් නුවර පණ්ඩිත පාලිනී කියලා නම තිබුණු තැනැත්තියක් සිවුරක් වැනි දෙයක් පොරවාගෙන යම් කිසි සීලයක් සමාදන් වී එය ආරක්ෂා කරමින් වාසය කළා. ඇය සොහොනේ තමයි පන්සලක් තනවාගෙන වාසය කළේ. ඒ වගේම මේ තැනැත්තිය දවස් 4කට එක්වරක් පමණයි ආහාර අනුභව කළේ. ඉතින් ඒ පන්සලේ වාසය කරමින් බරණැස් නුවරින් පිණ්ඩපාතය ලබාගෙන උග්‍ර විදිහට තපස් රකිමින් සිටි ඒ කාන්තාව බරණැස් නුවර ඉර හඳමින් ප්‍රසිද්ධ වුණා. නමෝ පණ්ඩිත පාලිනී. කොයිතරම් නම් ප්‍රසිද්ධ වී ගෞරව බහුමානයට ලක්ුණාද කියනවා නම්, ඒ දවස්වල යම් කිසි කෙනෙකුට කිවිසුමක් ගියොත් හෝ පය පැටලී වැටෙන්නට ගියොත් හෝ නමෝ පණ්ඩිත පාලිනී කියා ඇය සිහිපත් කොට නමස්කාර කරනවා. ඉතින් මේ විදිහට මුළු බරණැස් නුවරම ජීවත් වුණ මිනිසුන්ගෙන් පුද පූජා සත්කාර ලබා ගනිමින් ඒ කාන්තාව වාසය කරන දවස්වල බරණැස් නුවර මිනිස්සු සැනකෙළියක් පටන් ගත්තා. මිනිස්සු තැන තැන මණ්ඩප සදාගෙන සඳුන් ආදියෙන් සුවඳවත් කරගෙන රා බොමින් මස් කමින් සඳුන් ආදියෙන් සුවඳවත් කරගෙන රා බොමින් මස් ආදිය කමින් නටමින් ගයමින් සතුටු වෙන්නට පටන් ගත්තා. ඉතින් මේ විදියට මත්පැන් බොමින් සිටි එක් මිනිසෙක් අතින් රා ඔඩමක් ලිස්සා වැටෙන්නට ගියා. එවිට ඔහු නමෝ පණ්ඩිත පාලිනී කියා අරස්ත්‍රිය සිහිපත් කොට නමස්කාර කළා. ඒ රා මණ්ඩපයේ රා බොමින් සිටි මිනිසුන් අතරේ සිටි එක්තරා නුවණැති පුරුෂයෙකුට මෙය ඇසුණා. එවිට ඔහු මෙසේ පැවසුවා. ඒ මෝඩ කාලකන්ණියා, ජරාවුණු හිත්තින ස්ත්‍රීන්ට නමස්කාර කරන එක මෝඩයන්ට නම් ගැලපෙන දෙයක්. එතකොට අර මිනිස්සයා මෙහෙම කිව්වා, යාළුවා එහෙම කියන්න එපා. උතුම් ගුණ තියෙන උන්වහන්සේට වැරදි වචන කියලා නරකාදී උපදින්නට එපා. මොනවද ඔට්ටු? එවිට අර නුවණැති පුරුෂයා කහවණු දහසකට ඔට්ටු අල්ලනවා නම් දවස් 7ක් ඇතුළත ඇගේ තවුස් වෙස් හරවා සියලු අලංකාර ඇඳුම් ආයිත්තම් වලින් සැරසී මේ රා මණ්ඩපයේම රා උඩමක් අතින් අරගෙන නටව නටවා රාබොන තැනට වැඩ සිද්ධ කරනවායි කියා ප්‍රකාශ කළා. ඒ වගේම ශ්‍රී ජාතිය කියන්නේ ස්ථීර අදහසක පිහිටා ඉන්නට පුළුවන් පිරිසක් නොවේ කියාද පැවසුවා. මේ කතාව අහපු අනිත් මිනිසයා ඒ කාන්තේම ඒ තපස්වීන් වහන්සේගේ තපසට කාටවත් උගුල් අල්ලන්න ඒ කාන්තියම ඒ තපස්වීන් වහන්සේගේ තපස කාටවත් උගුල්ලන්නට බෑ. එහෙම කරනවා නම් කහවණු 1000ක් ඔට්ටුයි කියා ඔට්ටුවට එකඟ වුණා. ඉතින් මේ විදියට ඔට්ටුව සඳහා එකිනෙකාව පොරොන්දු කරගෙන සාක්ෂි පිණිස තව කිහිප දෙනෙක්වත් තබා ගත්තා. ඊට පසුදා හිමිදිරියේම අර නුවණැති පුරුෂයා තාපස වේශයක් අරගෙන පණ්ඩිත පාලිනීගේ පන්සලට සමීප තැනකට ගිහිල්ලා සූර්ය නමස්කාරය කරමින් සිටියා. පණ්ඩිත පාලිනී උදෑසන පිණ්ඩපාතයට යන විට මේ තාපස වේශය අරගෙන සිටි පුද්ගලයාව දැක්කා. දැකලා මෙහෙම කල්පනා කළා. මේ නම් එකත් එකටම මහානුභාව සම්පන්න තාපසයන් වහන්සේ නමක් වෙන්න ඕනේ. මෙහෙම හිතපු අය අර තාපස වෙස්ගෙන හිටපු තැනැත්තා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. ස්වාමීනි, මමත් මේ සොහොන මැද උග්‍ර විදියට තපස් රකින කෙනෙක්. ඔබ වහන්සේගේ ශාන්ත භාවය දැකලා මගේ සිත පැහැදුනා. ඔබ වහන්සේට වන්දනා කරන්න තමයි මම මේ ආවේ. ඊට පස්සේ පණ්ඩිත පාලිනී එහෙම බිම පෙරලිලා අර තාපස වෙස්ගෙන හිටපු කෙනාට වන්දනා කළා. පිරිමින්ටත් මායම් තියෙනවා. නමුත් හොර තාපසතුමා ඇය දිහා බැලුවේවත් ඇයත් සමග කතා කළේවත් නෑ. ඒ විදිහට කතාබහ නොකර සිටියේ තමන් ඉතාමත් ගුණවත් කෙනෙක් කියන බව පණ්ඩිත පාලිනියට අඟවන්නයි. දෙවනි දවසේත් ඒ විදිහටම කටයුතු කළා. තුන්වෙනි දවසේ තාපසිය හොර තාපසතුමාට ආදර ගෞරවයෙන් වන්දනා කළ විට වැඩිපුර කතාබහ මොකෙටද? ඔන්නොහේ වන්දනා කරලා කරබාගෙන යන්ට කියලා ඔහු තාපසයට පැවසුවා. හතරවෙනි දවසේ වන්දනා කළ පසු කොහොමද පිණ්ඩපාතයෙන්ද ජීවත් වෙන්නේ යන වචන ටික පමණක් හොර තාපසතුමා පණ්ඩිත පාලනියගෙන් විමසුවා. ඉතින් එදා තාපසයට හොඳටම සතුට හිතුණා. මොකද එදා තාපසයා වචන කිහිපයක් කතා කළානේ. ඒ නිසා තමයි ගොඩාක් සතුටු වුණේ. පස්වෙනි දවසේ තාපස වෙස්ගත් පුද්ගලයා පණ්ඩිත පාලිනීගේ සිත දිනා ගැනීමේ අදහසින්ම ඇගෙන් ගොඩක් තොරතුරු විමසා සිටියා. හයවෙනි දවසේ පැමිණිලා වන්දනා කළාට පස්සේ හොර තාපසතුමා ඇගෙන් මෙහෙම ඇහුවා. මොකද්ද මේ සංගීතේ? නැගණිය, මොකද මේ අද බරණස් නුවර පැත්තේ නැහෙන සංගීත ශබ්දය? ඇයි ස්වාමීනි, ඔබ වහන්සේ දන්නේ නැද්ද? බරණස් නුවර සැනකෙළියක් පටන් අරගෙනනේ තියෙන්නේ. ඉතින් ඒ සැනකෙළියේ සතුරු වෙන මිනිස්සුන්ගේ ශබ්දය තමයි ඇහෙන්නේ. එවිට ඒ ගැන ඇල්මක් නැති කෙනෙක් වගේ හොර තාපසතුමා තාපසියට මෙහෙම කිව්වා. ආ, එහෙමද? ඕ වගෙන් ඉතින් අපිට වැඩක් නෑනේ. ඉතින් නැගණිය, ඔබට දවස් කීයකින්ද බත් ටිකක් වළඳන්ට ලැබුණේ? ස්වාමීනි, මම දවස් 4කට වතාවක් තමයි බත් අනුභව කරන්නේ. ඔබ වහන්සේ දවස් කීයකට වතාවක්ද බත් වළඳන්නේ? පඬිත පාලිනිය එහෙම අහපුවම නිතරම බත් කන හොර තාපසයා බොහෝ දිනකින් ආහාර නොගත් කෙනෙක් වගේ මෙහෙම කිව්වා. නගා, මම නම් බත් වළඳන්නේ දවස් 7කට එක සැරයයි. මම අවුරුදු 6ක් තිස්සේම මේ විදිහට උග්‍ර තපස් රකින්නවා. ඒත් ඒ තපස් කමින් කිසිම වැඩක් උනේ නැහැ නොව. මේ වෙනකල්ම මට කිසිම විශේෂ දෙයක් ලබා ගන්න බැරි වුණා. ඉතින් නගා, ඔබ දැන් අවුරුදු 12ක් තිස්සේ මේ විදිහට උග්‍ර තපස් රැකලා මොනවත් ලබාගත්ත විශේෂ දෙයක් එහෙම තියෙනවද? සේරම අමතක වුණා. අනේ ස්වාමීනි මොන ගුණ විශේෂයක්ද? මේ අවුරුදු 12ටම මට කිසි දෙයක් ලබා ගන්න බැරි වුණා. ඇත්තටම නගා, කාම සැපතකුත් නැතුව, පැවිදි සැපතකුත් නැතුව ගත කරන මේ ජීවිතයේ තේරුම මොකද්ද? මේ දුක් තැවුල් තියෙන්නේ අපිට විතරමක්ද මන්දා? දැන් නම් මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මම මේ පැවිද්ද අතහැරලා දාලා හුඟාක් මිනිස්සු අනුභව කරන ඒ අතිසුන්දර පංච කාමයන් අනුභව කරන්න පටන් ගන්නවා. මට නම් මේ දුක තවත් විඳවන්න බෑ. ඉතින් හොර තාපසයා ඒ විදිහට කිව්වාම චපල හිතක් තියෙන පණ්ඩිත පාලිනීට සේරම අමතක වුණා. තමන් පුරමින් සිටිය ශීලයත් අමතක වුණා. මිනිස්සුන්ගෙන් ලැබපු පුද සත්කාර සියල්ලත් අමතක වුණා. තමන්ගේ තත්වය ගැන ඇයට කිසිම සිහියක් ඇති වුණේ නැහැ. ඇයගේ හිතේ ඒ වෙනකොටත් ඒ තාපසයා ගැන යම්කිසි ඇල්මක් ඇති වෙලයි තිබුණේ. ඉතින් ඇය ඒ තාපසයාට මෙහෙම කිව්වා. ස්වාමීනි, මමත් මේ තාපසකම ගත කරන්නේ කැමැත්තකින් නන් නොවේ. ඉතින් ඔබ වහන්සේ මාව අතාරින්නේ නැත්තම් මම ඔබ වහන්සේට භාර්යාව වෙන්නම්. ඉතින් පඬිත පාලිනීගේ මේ යෝජනාවට හොර තාපස වෙස්ගත් ඒ පුරුෂයා කැමති වුණා. කැමති වෙලා ඇයවද අත් නොහරින බවට පොරොන්දු වුණා. මල පුඩුවක බැඳුණු මුව දෙනසේ. ඊට පස්සේ මල පුඩුවක බැඳුණු මුව දෙනක් වගේ වචන කියන මල පුඩුවේ බැඳුණු පඬිත පාලිනී සිවුරු ඇරලා අර පුරුෂයාත් එක්ක බරණැස් නුවරට ගිහින් අනාචාරයේ හැසිරුණා. ඊට පස්සේ අර ඔට්ටු අල්ලපු සුරා මණ්ඩපයට ගිහිල්ලා රා උඩමක් ගෙන්නාගෙන එකට ඉඳගෙන මත්පැන් බිව්වා. ඔට්ටු අල්ලපු මිනිස්සයා අර නුවණැති පුරුෂයාට කහවණු දහසක් ලබා දුන්නා. ඉතින් මෙන්න මේ විදිහටයි පණ්ඩිත පාලිනී අපණ්ඩිත පාලිනී උනේ. අය පසු කාලෙකදී අර පුරුෂයා නිසා ගැබ් ගත්තා. ඉතින් ඒ විදිහට අය දරුමුණු පුරන් සමග පංචකාමී විඳිමින් තම තමන්ගේ ජීවිතයේ ඉතුරු කාල ඉතින් ඒ විදිහට අය දරුමුණු පුරන් සමග පංචකාමී විඳිමින් තමයි තමන්ගේ ජීවිතයේ ඉතුරු කාලය ගත කළේ. මේ විදිහට කුණාල රජතුමා තමන් දැකපු ශ්‍රීන්ගේ නුගුණ පුස්ස කෝකිල රජතුමාට ප්‍රකාශ කළා. ඊළඟට තවත් සිදුවීමක් විස්තර කළා. මෙන්න තවත් කැරට්ටුවක්. ගොඩක් ඉස්සර කාලේ දඹදිව කසී රටේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් වාසය කළා. ඒ රජතුමා කොසල් රටේ කොසල් රජතුමාව මරණයට පත් කරලා ඒ රාජ තමන්ගේ යටතට ගත්තා. ඒ වගේම ගර්භණීව හිටපු කොසල් රජතුමාගේ අග්‍ර මහේෂිකාව ගර්භණී බව දැන දැනම තමන්ගේ අගමහේසිය බවට පත් කරගත්තා. ඒ බිසව දසමසක් ගත වුණාට පස්සේ රන් රූපයක් වගේ සුන්දර පුත් කුමාරයෙක් බිහි කරා. ඒ කුමරාව දැකපු රජ බිසව මෙහෙම කල්පනා කළා. මේ පුතා වැඩිවියට පත් වුණාම මේ මගේ හතුරගේ පුතානේ කියලා බරණස් රජතුමා මේ දරුවව මරන්න පුළුවන්. අනුන් අතින් මැරෙනවාට වැඩිය මගේ පුතා නිකම්ම මැරිලා යනවා නම් හොඳයි. එහෙම හිතපු රජ බිසව කිරිමාවකට කතා කරලා දරුවාව රෙදි කැබැල්ලක නිදි කරවලා සොහොනට ගිහින් දමන්න කියා ඇයට බාර දුන්නා. ඇයත් ඒ විදිහටම වැඩ කටයුතු සිදු කළා. මියගේ කොසල් රජතුමා ඒ වෙනකොට දෙවි කෙනෙක් වෙලා තමයි ඉපදිලා හිටියේ. ඉතින් ඒ දේවතාව තමාගේ දරුවා සොහොනට දමනවා දැකලා ඒ වෙලාවෙම ගිහින් ආරක්ෂාව පිණිස රැකවල් දමා ගත්තා. ඉතින් මේ ආරක්ෂක දේවතාවගේ ආනුභාවය නිසා ගොපල්ලෙකුට අයිති එළුවන් රංචුවකින් එක්තරා එළු දෙනක් අර පුංචි කුමාරයාව තමන්ගේ කකුල් අතර තබාගෙන දන බිම ඇනගෙන කිරි පොවන්නට පටන් ගත්තා. මේ විදිහට දවසට 3-4 වතාවක්ම කිරි පොවා එතනින් බැහැර නොවී සමීප ස්ථානවලම ඇවිදිමින් ගොදුරු කනවා. එළුවන් බලාගන්න ගොපල්ලා එළු දෙනගේ මේ ක්‍රියාව දැක්කා. ඉන්පසු ළඟට ගිහින් විපරම් කොට බැලුවා. කරුමෙටද පිනටද. එවිට එතන වැතිරී සිටි රන් රුවක් මෙන් සුන්දර ලදරුවාව මේ එළු ගොපල්ලාර දැක ගන්නට ලැබුණා. ඉතින් ඔහුට මේ පුංචි කුමාරයාගෙන දරු සෙනෙහසක් ඇති වුණා. ඊට පස්සේ ඒ ගොපල්ලා මේ දරුවාව තමන්ගේ නිවසට රැගෙන ගිහින් භාර්යාව අතට පත් කළා. නමුත් ඒ භාර්යාව වඳ ස්ත්‍රියක්. ඒ නිසා දරුවාට කිරි දෙන්නට ඇයට හැකියාවක් තිබුණේ නැහැ. කිරි දීම භාර වුණේ අර එළු දෙනටමයි. මේ දරුවාව ගොපලු ගෙදරට ගෙනා දවසේ පටන් පුදුම දෙයක් සිදුවන්නට පටන් ගත්තා. ඒ ගොපල්ලාගේ එළුපට්ටියේ සිටි එළු දෙනුන් දවසට 2-3 දෙනා බැගින් මිය යන්නට පටන් ගත්තා. මේ සිදුවීම ගැන විමසිලිමත් වන ගොපල්ලා මේ විදිහට කල්පනා කළා. මේ කොල්ලව ගෙට ගෙනාවු දවසේ ඉඳන් මගේ එළු දෙන්න 3 එක දවසට මැරෙනවා. මේ කොල්ලගෙන් මට මොන ප්‍රයෝජනයක්ද? මේ විදිහට කල්පනා කළ ගොපල්ලා මේ පුංචි කුමාරයාව හැලියක ඇතුළට දමලා ඇතුළට ජලය නොයන විදිහටත් වාතය පමණක් යන විදිහටත් පියනකින් වහලා ගංගාවේ පාකොට හැරියා. ඉතින් මේ හැලිය ගංගාවේ පාවෙලා යනකොට බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ රජමාලිගාවේ අලුත් වැඩියා කටයුතු කරන චණ්ඩාල වංශිකයෙක් තමන්ගේ භාර්යාවත් සමග මුහුණ හොදන්නට ගන්තරට ගොස් සිටියා. ඔහු මේ පාවෙලා යන හැලිය දැක්කා. දැකලා වේගයෙන් පීනාගෙන ගොස් ඒ ඔසවාගෙන ගොඩට ගෙනාවා. නැවතත් රජමැදුරට. පියන ඇරලා බැලුවාම ඇතුළේ හිටපු කුමාරයව දැක්කා. චණ්ඩාල වංශිකයාටත් භාර්යාවටත් දෙන්නාටම ඒ පුංචි දරුවා ගැන සෙනෙහසක් ඇති වුණා. ඉන්පස්සේ ඒ දරුවාව තමන්ගේ ගෙදරට ගෙනවිත් පෝෂණය කරන්නට පටන් ගත්තා. ඉතින් කාලය ගත වුණා. දැන් මේ කුමාරයාගේ වයස අවුරුදු 7ක් 8ක් පමණ ඇති. ඒ දරුවා තමන්ව හදාවඩාගත් දෙමෝපියන් සමග රාජමාලිගයට යන්න පටන් ගත්තා. පසුව අවුරුදු 16ක් පමණ වූ විට තනිවම රාජමාලිගයට ගොස් එහි කළ යුතු කටයුතු සිදු කරන්නටත් මේ කුමාරයා පුරුදු වුණා. ඈ කුරඟ වී නම් වූ ආය. ඉතින් මේ රජතුමාගේ වෙනත් බෙසවුන් වහන්සේ කෙනෙකුගේ කුරඟ වී කියලා දුවෙක් හිටියා. මේ දියණිය ඉතාම ලස්සනයි. කුමාරයාත් සැඩොල් නිවසක හැදී වැදුනත් රජ කුලයේම ඉපදුන නිසා ඉතාමත් විශිෂ්ට රූප ස්වභාවයකට හිමිකම් කිව්වා. ඒ වගේම මිහිරි වචන තමයි මේ කුමාරයා කතා බහ කරන්නේ. එක දවසක් අර කුරඟ වී රාජකුමාරියට මේ කුමාරයාව දකින්නට ලැබුණා. දැක්ක අවස්ථාවේ පටන් මේ කුමාරියට ඒ කුමාරයා ගැන කැමැත්තක් ඇති වුණා. වෙන කිසි කෙනෙක් ගැනවත් ඇලුම් කරන්නේ නැතිව සිටි මේ කුමරිය කුමාරයා වැඩ කටයුතු කරන තැන පැමිණ බලාගෙන සිටියා. කුමාරයා වැඩ කටයුතු කරන තැනට පැමිණ බලාගෙන සිටියා. මේ විදිහට මේ දෙදෙනා එකිනෙකාව නිරන්තරයෙන් දැකීම නිසා ඔවුන් අතර සම්බන්ධයක් හටගත්තා. ඉන්පසු රාජමාලිගාවේ ආවරණීය වූ ස්ථානවලට වෙලා අනාචාරයේ යෙදෙන්නටත් පටන් ගත්තා. මේ විදිහට මාසයක් විතර ගත වුණා. කොහොම හරි මේ සිදුවීම කුරඟ වී කුමරිගේ පරිවාර ශ්‍රීන්ට දැකගන්නට ලැබී රජතුමාට සැලකලා. රජතුමාට හොඳටම තරහ ගියා. අර කුමාරයා වත්තඩංගුවට ගත්තා. ඉන්පස්සේ ඇමතිවරු රැස් කළා. මේ විදිහට කිව්වා. දෙවියන්ගේම පිහිටයි. ඇමතිවරුනි, මේ චණ්ඩාල පුත්‍රයා මේ වගේ නොකටයුතු වැඩක් සිදු කළා. මොහුට දිය යුතු දඬුවම කුමක්ද? මහරජතුමනි, මොහු විසින් සිදු කරලා තිබෙන්නේ උග්‍ර අපරාධයක්. මොහුට වෙන කිසිවෙකුටවත් නොදෙන ආකාරයෙන් නොඑක් වද දීලා පසුව මරණයට පත් කරනවා නම් හොඳයි. ඇමතිවරු පිළිතුරු දුන්නා. ඒ ෂණයේම ඒ කුමාරයාගේ ආරක්ෂක දේවතාව රාජ මහේෂිකාවගේ ඇඟට ආවේශ වුණා. ඇය වහාම රජතුමා ළඟට ගියා. ගිහිල්ලා මේ විදිහට කියා සිටියා. මහරජතුමනි, මේ දරුවා සැඩොල් දරුවෙක් නෙවෙයි. කොසල් රජුරුවන්ට දාව මගේ කුසේ පිළිසිඳගෙන ඔබ වහන්සේගේ මේ රාජ මාලිගාවේදී මා වදපු දරුවා තමයි මේ. එදා මම දරුවා මරාදමයි කියා සිතා ඔබට දරුවා මැරුණු බවට බොරු කියා අමුසොහොනින් දැම්මා. එතනදී එළු ගොපල්ලෙක් ගෙන ගොස් පෝෂණය කළා. ඔහු තමන්ගේ එළු දෙනුන් මැරුණු නිසා සැලියක දමා පාකොට යැව්වා. එවිට අපේ මේ මාලිගාවේ අලුත් වැඩියා කරන චණ්ඩාලයා ඒ හැලිය දැකලා කුමාරයාව රැගෙන පෝෂණය කළා. මෙහෙම කිව්වත් රජතුමා ඒ විශ්වාස කරන පාටක් පෙනෙන්නට තිබුණේ නැහැ. එවිට දේවතාවිය බිසවලවා මෙසේ කිව්වා. මේ කාරණේ ඔබ වහන්සේට විශ්වාස නැත්තම් ඒ හැම දෙනාම ගෙන්වා විමසා බලන්න. කරුමයක් උරුම වුණා. මේ කතාවහපු රජතුමා කිරිමවත්, එළු ගොපල්ලාත්, චණ්ඩාල වංශිකයාත් යන තුන් පක්ෂයම ගෙන්වා කරුණු විමසා සිටියා. කතාව සත්‍යයක් බව දැනගත් රජතුමා කුමාරයා ජාති සම්පන්න අයෙක් නිසා සුවඳ පැන් කල 16කින් හිස සෝදා නහවා ආභරණ වලින් සරසා කුරඟ වී කුමාරිකාව ඔහුටම සරණ පාවා දුන්නා. මේ කුමාරයාව මුලින්ම හදාවඩාගත් ගොපල්ලාගේ එළුවන් මියදුණු නිසා මේ කුමාරයාට ඒලක කුමාරයා කියා නමක්ද තැබුවා. ඉන්පසුව බ්‍රහ්මදත්ත රජතුමා ඒලක කුමාරයාගේ පියා රජරුවන් වූ කොසල් රජතුමා සතු සේනා වාහන ආදිය ලබා දී පිය රජතුමා සතු රාජ්‍යද ලබා ගන්නා ලෙස ප්‍රකාශ කළා. ඉතින් ඒ ඒලක කියන කුමාර රජතුමා කුරඟවී කියන බිසවුන් වහන්සේවත් රැගෙන තමන්ට උරුම රාජ්‍ය කරා ගොස් ඒ රාජ්‍යයේ පාලන කටයුතු පටන් ගත්තා. මේ ඒලක රජතුමා අනාථව හැදුණු වැඩුණු නිසා කිසිම ශිල්පයක් දැනගෙන හිටියේ නැහැ. ඒ බව දැනගත් බ්‍රහ්මදත්ත රජතුමා ඒලක කුමාර රජතුමාට ශිල්ප ගුවන්වන්නට ජලග නම් රාජකුමාරයෙකුට ගුරු තනතුරු දී පිටත් කොට හැරියා. ඉතින් ඒ ඒලක කුමාරයාත් ඒ ජලග කුමාරයාත් ශිල්පාදී ඉගෙනගෙන අනේ මේ මගේ ආචාර්යයන් වහන්සේනේ කියා ඔහුට තමන්ගේ රාජ්‍යයේ සෙනවි තනතුරු ලබා දුන්නා. අහෝ මෙවන් දුවරු! ටික කලකින් අර කුරඟවී කියන බිසව මේ ජලඟත් සමග සම්බන්ධයක් ඇති කරගෙන අනාචාරයේ හැසිරුණා. ජලඟ සෙවණවියා මේ කුරඟවී බිසවට වස්ත්‍රාභරණ ආදිය හොරෙන් යවනවා. ඒ යවන්නේ තමන්ගේ දනන්තේ වාසික්ක කියන ගෝලයා සමගයි. ඒ යවන්නේ තමන්ගේ දනන්තේ වාසික කියන ගෝලයා අතයි. ඉතින් මොකද වුණේ? අර කුරඟවී බිසව මේ දනන්තේ වාසිකයා සමග තනාචාරයේ හැසිරුණා. ඉතින් අන්න ඒ විදිහට කුරඟවී නම් අංගනාව සිදු කරන්නට යෙදුණු අනාචාරයන් පිළිබඳව එදා කුණාල රජතුමා තමන්ගේ ධර්ම දේශනාවේදී රැස්ව සිටි පිරිසට පැවසුවා. තවදුරටත් ස්ත්‍රීන්ගේ අනාචාරයන් ගැන ප්‍රකාශ කරන කුණාල රජතුමා තවත් සිදුවීමක් පැවසුවා. වයසට ගියාට කෙලෙස් අඩු වෙන්නේ නැහැ. යහළු පූර්ණමුඛ බොහෝම ඈත අතීතේ බරණැස් නුවර බඹදත් නම් යහළු පූර්ණමුඛ බොහෝම ඈත අතීතේ බරණැස් නුවර බඹදත් නමින් රජ කෙනෙක් සිටියා. ඒ රජතුමාගේ පියා වුණේ කෝසල දේශයේ කොසල් රජතුමායි. ඉතින් මේ කොසල් රජුගේ පිසවට, ඒ කියන්නේ බඹදත් රජුගේ මෑණියන්ට, තමන්ගේ පුතා වූ බඹදත් රජුව දකින්නට බරණැස් නුවරට යන්නට අවශ්‍ය වුණා. ඉතින් නෑ රජතුමාගේ අවසර අරගෙන මහා පෙරහැරකින් බරණැස් නුවරට පිටත් වුණා. ඒ යන අතරතුර කොසල් රටටත් බරණැස් නුවරටත් අතරතුර එක්තරා නියම් ගමක ලැබුම් ගත්තා. ඒ බ්‍රාහ්මණ ගමේ ඉතාම කඩවසම් පංචාල චණ්ඩී යන නමින් යුත් කුමාරයෙක් සිටියා. මේ කුමාරයා ඒ බිසවුන් වහන්සේට තෑගි භෝග යවා තමන්ට එයත් සමග කාමසේවනයේ යෙදෙන්නට අවශ්‍ය බව දන්වා සිටියා. බිසවුන් වහන්සේත් ඒ පඬුරු පිළි අරගෙන කුමාරයාගේ කඩවසම් භාවයක් දැක බලා ගත්තා. ඉන්පස්සේ ඒ කුමාරයා කෙරෙහි රාගයෙන් යුතුව ඔහුත් සමග කාමසේවනයේ යෙදිමින් එහිම කිහිප දවසක් කාලය ගත කළා. පසුව කොසල් රජට ගොස් තමන්ගේ පුතණුවන් බැහැ දැක නැවත එම ගමට පැමිණ එහි දවස් කිහිපයක් අනාචාරයේ හැසිරෙමින් ගතකොට බරණැස් නුවරට ගියා. ඉතින් මේ බිසව එතැන් සිට නිරන්තරයෙන්ම නොයෙක් හේතු දක්වමින් තමන්ගේ පුත්‍රජු බලන්නට යනවා. ඒ යන අතරතුර අර ගමෙහි දවස් කිහිපේ බැගින් නැවතී සිටිමින් බ්‍රාහ්මණ කුමාරයා සමග අනාචාරයේ හැසිරෙනවා.